දේශනාව සත්‍ය දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල කුස්සැත්ත ජී පුණ්‍යෝධාරාමාධිපති පූජ්‍යපාද මෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්තාචක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්ධම්මං අනිරාජස්සේ සුනන්තු සබ්බ මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදංතා ධම්මස්සවෙන කාලෝ අයං භදංතා ධම්මස්සවෙන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්ථිනේ භික්ඛවේ ලෝක ධම්මා ලෝකං අනුපරිවත්තම්පි ලෝකෝච අත්ථ ලෝක ධම්මේ අනුපරිවත්තම්පි සදහවතුනි සංඝා ධර්ම දේශනාවෙන් අප අද අංගුත්තර නිකායේ අටක නිපාතයේද අයත් ද්විතීයික ලෝක ධම්ම සූත්‍රය ආශ්‍රයෙන් අපගේ ජීවිතයේ ගොඩනගාගත හැකි ආකාරය පිළිබඳව ධර්ම දේශනාවට සවන් දෙමු. විශේෂයෙන්ම ධර්ම දේශනාව අද වෙන දිනත් දේශනා කරන්ට බලපෑවත් කරුණක් පිළිනවා. පසුගිය දිනවල අපි සද්ධර්ම මණ්ඩප ධර්ම සාකච්ඡා වේදී සිටින වෙලාවක අපේ හිතවත් අධ්‍යාපත් අසන්නන් බුදු සමය පිළිබඳ යම් යම් අදහස් ඉදිරිපත් කළා, ප්‍රශ්න ඉදිරිපත් කළා. ඒ වයින් අපට හැඟෙනවා වුන් මේ පිළිබඳ ධර්ම අදහස් නැත්තම් බුදු සමය සඳහන් යම් යම් දේ පිළිබඳව සිටිය සබාගෙන තිබෙන අවුරුදු මත මේ කාරණා වලට සැබවින් යහපත් පිළිතුරක් දිය හැකි තන තමයි මේ ලෝක ධම්ම සූත්‍රය. එතන පඨම ලෝක ධම්ම සූත්‍රය සහ ද්විතීයික ලෝක ධම්ම සූත්‍රය කියලා සූත්‍ර දෙකක් පවතිනවා. ද්විතීයික ලෝක ධර්ම සූත්‍රයේ පඨම ලෝක ධම්ම සූත්‍රයේ අඩංගු දේවලුත් පවතින බැවින් අපි යතෝරා. එහෙනම් අපි මේ ලෝක කියන්නේ මොකක්ද කියලා තෝරා ගන්න වෙනවා. ළමා කාලේ පටන් අපි ලෝක කියන වචනේ අසා තිබෙන බැවින් අපිට ලෝක කියනකොට පෘථිවිය සඳහා මතක් වෙනවා. එතන තාසල් අධ්‍යාපනයේ ලැබුවා මේ සුදු තියෙන අර ලෝක බෝලේ. මේ වචනේ තේහාදී දෙයක් තමයි පිටපතේදී ලෝක කියලා කියන්නේ. ආර්යස්සවි මේ ලෝකෝ කියලා එකට කියනවා. මේ ආර්ය විනිහි ලෝකේ කියලා කියන්නේ මොකකටද කියලා ඒක පැහැදිලි කරනවා. එන්නත් තවත් දැනක තෙන්නනවා ලිජ්ජති පලුජ්ජති ලෝකෝ කියලා. ඒකෙන් ගන්න එපා මේ බාහිර ලෝකේ කැඩ රිද දේවල් තියෙන නිසා ඒකට ලෝකේ කියනවා කියලා. ඒ අපි එක එක්කෙනාට අයිති බඹයක් පමණ සිවුර පරිපාලනය කරන, කර්මාකරණය කරන ශක්තියක් පවතින බලවේගයක්. ඒක අපි කියන්නේ පංචස්කන්ධය නැත්නම් පංචපාදානස්කන්ධය කියලා. මේ පංචපාදානස්කන්ධයට අයිති දේවල් සියල්ල නිරන්තරයෙන් ඇතිවෙනවා නැතිවෙනවා කරිනවා. මේ ලෝක කියලා කතා කරන්නේ මේ පංචපාදානස්කන්ධයට. එතකොට බුදුන් වහන්සේ ලෝකේ වදාරලා තිබෙන ඉමස්මින් ඒව බ්‍රාහ්මත්වයේ කලෙවරේ ලෝකං චිතඤ්ඤා තේමි ලෝක සමුදයන්ච ලෝක නිරෝධංච ලෝක නිරෝධ ගාමී පටිපදන්ත මේ ලෝකයක් හට ගැනීමත් නිරෝධයක් මාර්ගයක් බඹයක් සමන සිරවතුලින් කනවවදාරණය කියන එක. එතකොට එතන ලෝක කියන වචනේ අර්ථය එක්තරා විදිහට ගත්තම දුක් කියන එක. මේ සියලු අර්ථ අපි විග්‍රහ කරන්නේ ලෝක දුක් ලෝක සමුදය දුක හේතුව ලෝක නිරෝධය දුක් නැති උදන ලෝක නිරෝධගාමී පටිපදාව ඉතන මාර්ගය. එනිසා අපි මේ කතා කරන්නේ අප දන්න වචනේ ඉක්මවා ගිය ගැඹුරු කිනුක්තව. දැන් මෙහෙමනම් ඔබ සතු ලෝකයක් පවතින. එක්නට පෞද්ගලික. මේ ලෝකයේ ක්‍රියාත්මක වෙන්නා වූ ධර්මතාවයක්. ඔබට මොන දෙයක් සිදු වෙන්නා වූ ධර්මතාවයක්. ධර්මතාවයන් වලයක් තියෙනවා. ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරවා දාන්නේ අත්ත ඉමේ වික්ඛවේ ලෝක ධම්මා ලෝකං අනුපරිවත්තන්ති. පන්නේ ධර්මතා අට ලෝකයක් ලෝකයක් අනු අනු පරිවර්තන්තේ නැත්නම් එහාට මෙහාට වෙනවා වෙනස් වෙනවා. ඒ වගේම අනිත් පැත්තට පෙන්නනවා ලෝකෝච ලෝකයේද මේ අට ලෝක ධර්මයේ අනු පරිවර්තන්තේ. එතකොට එහෙමනම් තේරුම් ගන්න වෙනවා ලෝක ධර්මතා අපට දැනෙන විදිහක් තියෙනවා. බාහිර ලෝකයේ යම් දෙයක් සිදු වුණාට ඒක අපට දැනුනේ නැත්තම් ලෝක ධර්මයක් වෙන්නේ. අන්න ඒක තේරුම් ගන්න. හිතේට සිදුවීම එකෙක් වෙනාට බලපාන ආකාරය තමයි මෙතන ලෝක ධර්මය. අපිව බාරගන්නකෝ ප්‍රතික්ෂේප කරන්නේ නැත්තම් මිනිසුන් නැත්තම් මේ ලෝකයේ සිදුවෙන සිදුවීම් කිසිවිටකත් අර කියන අටලෝ ධර්මයට අයිති වන්නේ නැහැ. ඒක නිහඬ ක්‍රියාකාරීත්වයක් තමයි. ඒක සත්‍ය ක්‍රියාකාරීත්වයක් බවට පත්වන්නේ එන මේ බාර ගැනීම සහ ප්‍රතික්ෂේප කිරීම කියන කාරණා නිසා. කියනවාගත් කල අපට බුදුන් වහන්සේ පැහැදිලි කරලා දාරනවා මෙන්න මේ කාරණා ටිකට මොහොන දෙන්න සිදු වෙනවායි කියලා. අටලෝ ධම කියලා කියනවා. ප්‍රථමයේ අට කියන බුදුරජාණන් වහන්සේ ඉත පැහැදිලි කරන ලබනවා. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා සංසාර සුඛං දුක්ඛං කියලා. ඔබේ පිළිමන මන ආසය ඇති. ලාභය අලාභය ලැබීම සහ නොලැබීම නැත්නම් අහිමි වීම අයස අපකීර්තිය යස කීර්තිය නින්දාව කියන කොට තේරෙනවා ප්‍රශංසාව සුඛ දුක්ඛ කත දුක් මේ තමයි මේ අපට ජීවත් වෙනකොට අපේ ස්කන්ධ ලෝකය තුල මොන දෙන සිදුනාව ධර්මතා ටික බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව පිටා වැදගත් කරුණු කීපයක් මේ සූත්‍ර දේශනාවත ලිලිලක්ස අපි දෙන පැවෙනුයි අපට අදාළ ගැටළු වලට මෙහි විසඳුම් හමුවන්නේ. උන්වහන්සේ එතන ඊළඟට බික්ෂුන් වහන්සේලා අමතලා මෙන්න මෙහිම දෙයක් දේශනා කරනවා. අසුතවතෝ භික්ඛවේ පුදුජ්ජනස්ස උප්පජ්ජති ලාභෝපි අලාභෝපි අයසෝපි යසසෝපි ආදී වශයෙන් අතම පෙන්නනවා. මහණෙනි මේ අසුත පුතර්ජණයාට මේ ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රසංසය ආසයස කියන මේ අට උපදිනවා. ඒකමනක්ද නෙවෙයි. සුතෝතෝ පිබික්ඛවේ අරිය ශාවකස්ස උප්පජ්ජති ලාභෝති අලෝභෝති අයසෝති අසෝති ආදී වශයෙන් මහණෙනි මේ සුතවත් අරිය ශාවකයාට මේ ලාභය අලාභය ආදී කොට ඇති මේ ධර්මතාවයන් උපදිනවා. ඒකට දෙදෙනාටම මේ සත්‍යයන් උපදිනවා. මොන දෙන්න සිද්ධ වෙනවා කියන එකද කියන්නේ පෙන්වන්නේ. ඊළඟට උන්වහන්සේ වදාරනවා. සත්‍ය භික්ඛවේ කෝ විශේෂෝ කෝ අදිත්තායාසෝ කිං නානාකරණ සුතෝතෝපි අරිය ශාවකස්ස අසුතෝතත් දුක්ඛනාති. මානේ මේ සුතවත් අරිය ශ්‍රාවකයාටත් අසුතවත් පුරුද්ගණයාටත් මේ ධර්මතාවයේදී එක එක්කෙනාට ආවෙනිකු විශේෂයක් තියෙනවා. එහෙම නැත්නම් අන්නයික් මොයන අධික ස්වභාවයක් පවතිනවා. දීන සහ අධික ස්වභාවයක්. ඒ වගේම විදස්ත්‍යක් පවතිනවා. බුදුජානන් වහන්සේ මූලික උත්සයි පවතින ඔබ වහන්සේ පැහැදිලි කරනවා නම් හොඳයි කියලා තමයි එක්සුන් වහන්සේලා වදාරන්නේ. ඊට මත් වෙන අපට දැන් මෙතන ලියා ගන්න දෙයක් තියෙනවා. කවුද මේ සුතවතෝ ආර්ය ශ්‍රාවකෝ අසුතවතෝ පුතුඥානෝ කියන්නේ කවුද කියලා. ඒ දෙදෙනාට මේ ලෝක ධර්මයේ බලපාන ආකාරය සහ ඒ දෙදෙනා ලෝක ධර්මයන්හි මුහුණ දෙන ආකාරය ඉතා මනමින් මෙතන පැහැදිලි කොට තිබෙන බැවින් අපි මේ සුතවතෝ ආර්ය ශ්‍රාවකෝ සහ අසුතවතඥා කියලා දෙදෙනා තේරුම් ගන්න වෙනවා. ඔබ මේකතර ධර්මදේශනාවන් ශ්‍රවණය කර තිබෙනවා නම් අපි සංගුත්තනිකායේ විවිධ සූත්‍ර ඇසුරු කොටගෙන අසුතෝ පුතග්ජනෝ අරියාණං අදස්සාවි අරියස්ස ධම්මේ අකෝවිදෝ අරියස්ස ධම්මේ අවිනීතෝ කියලා මේ ලෝකයේ අසුතෝ පුතග්ජනේ කියලා කෙනෙක් ඉන්නවා. ආර්යයන් වහන්සේලා හැම වෙන්නේ ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ පිය කරන්නේ ආර්ය ධර්මයේ හික්මෙන් නැහැ කියලා පෙන්වලා තිනවා. අසුතවත් පුතග්ජනේ කියනවා කියලා තිනවා. අසුතවත් කියන එකේ තේරුමම සුතවත් බවක් නැත්නම් බහුසුත බවක් නැති කියන එක. මෙතන බහුසුත කියලා කියන්නේ බාහිර වශයෙන් විභාග සමත්වීමෙන් ලබාගත් බහුසුත බව නෙවෙයි. එහෙනම් බහුසුත බවක් තියෙනවා අපි එකට ගන්නවා. මෙතන පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ස්කන්ධ පංචකයාගේ ඉදීම මැරීම පිළිබඳව පුරුල් දැක්ම සුතවත් බව ඒ පිළිබඳ අවබෝධයක් නැතිකම තමයි අසුතවත් පුදුඥානෝ කියලා. ඒකට අපිටව පුදුඥානෝනේ කියලා යමෙක් කියනවා නම් ඕන එක දැනගෙන කියනවත් නෙමෙයි. හැබැයි අර්ථය තමයි ඕන් එහෙනම් පංචස්කන්ධයාගේ ඉදීම මැරීම නම් වූ බුදුන් වදාළ ධර්මතාවයේ පිළිබඳ වැටහීමක් නැහැ. සුතවස්තරිය ශාවකයයි කියලා කියන්නේ කවුද වහම ආර්යයන් වහන්සේලා දකින ආර්ය ධර්මයේ ප්‍රිය කරන ආර්ය ධර්මයේ හික්මන අය ආර්ය ධර්මයේ මේ ආර්ය ධර්මයේ කියන එකට තමයි පංචස්කන්ධය කියන්නේ මෙතන. දැන් අපිට පංචස්කන්ධය කියන්නේ මම කීපු වතාවක ඔබට ධර්මදේශනා මගින් පැහැදිලි කර තිබෙනවා. ඒත් අද සමන් දෙන පිරිසක් ඉන්නවා නම් අපි ඒක දැනගන්න ඕන. පංචස්කන්ධ ස්කන්ධ පහක් ස්කන්ධ පහ උපදින්න කාලනද කොහොමද ජීවිතයේ ඔබට එකක් වශයෙන් දකින්න පුළුවන්. එතකොට උපත්යි මරණයයි ඔබට කිලෝමීටර් 100ක ගමනක් එකක් වශයෙන් දකින්න පුළුවන් ආරම්භයයි අවසානයයි. මේ කිලෝමීටර් 100ක් දුර යන වාහනයක් එකපාර කිලෝමීටරෙන් මීටර යන්නේ නැහැ. එකපාර යන්නේ ඩයරේ රවුම දෙකින්. එක එක රවුම කරකීමේ ප්‍රතිඵලයක් තමයි කිලෝමීටර් 100 නිමා වීම. අන්‍යෝගේ මෞකසෙන් දිවන අපටත් අවුරුදු 100ක් අපි උපකල්පනය කරමු හැමදෙනාටම අවුරුද්දෙන් අවුරුද්ද යනවා නෙමෙයි. ඩයරේ එක රවුමක් ශ්‍රේ ස්කන්ධ පහෙන් පහට ඉදදෙමින් නැරඹින් යන්නේ. අන්නේ ඉදදෙන මරණ ස්කන්ධ පහ තුල තමයි මේ බුදුරජාණන් වහන්සේ අපේ අපට තේරුම් ගැනීමට අවශ්‍ය ධර්මතාවයේ සඳහා තිබෙන්නේ සහ දේශනා කොට තිබෙන්නේ. ඒ නිසා අපට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ වඩා යහපත් තැනසීමක් ලබා ගැනීමට අවශ්‍ය නම් මෙලොව වශයෙන් පමණක් නෙවෙයි ලෝකෝත්තර වශයෙන් උත්. මේ ස්කන්ධ පහක ඉදීම මැරීම පිළිබඳව වචන පහක් පාඩම් තිබිලා ප්‍රමාණවත් සම්න්නේ නැහැ. එය සිදුවෙන ආකාරය මනමින් දැක කියලා තියෙන්න ඕන. ස්කන්ධ පහක ඉදීම මැරෙනවායි කියන එක එතකොට අපට තේරුම් ගන්න ලක්ෂිත වෙනවා ඊළඟ තියෝරේදී අපට අරමුණු ගන්නට දවල් පහක් තියෙනවා කියන එක. සසකන නාසය දියකය. තව සිතක් කියලා කන උදාරේ තුප්පව තිනවා. පාලියම භාෂාවක චක්කසෝත ගාන දියුහා කාය මනසි. එක මොහොතකට අපි මේ අරමුණු ගන්න එක ඉන්ද්‍රියකින්. ඇතෙන් හෝ කනෙන් හෝ නාසයෙන්. පියස් ආදි වශයෙන්. මේ ගන්න අරමුණ අපට අර සයරේට එකරවමසේ එක් වතාවක් වෙන්කොට හඳුනා ගන්නට නොහැකිවා වෙන් කරලා ඇසෙන් දකින්ට නොහැකිව අපට සිතල තේරුම් ගන්න පුළුවන් නිවසනයක් පිළිබඳව මෙන්න මේ ශ්‍රණය සිදුවෙන ආකාරය තේරුම් ගන්න කන උදව් කරගන්න. කනට ඔබට ඇහෙනවා බාහිර ලෝකේ තියෙන ශබ්දයන් වාත ආශ්‍රයෙන් ඔබේ කනේ ඇගෙන තු ස්වභාවය පවතිනවා නම් සංග්‍රහය වීම තුළ ශබ්ද රූපයක් හට ගන්නවා. ඒක තමයි රූපස්කන්ධය කියලා කියන්නේ. ඒ රූපේ ඔබ ඊට පස්සේ සැපදුක් උපේක්ෂාවසෙන් නිවිනවා. ඒකට තමයි වේදනාස්කන්ධය කියන්නේ. ඒ සැපදුක් උපේක්ෂාවසෙන් හැඳිනීමම නැත්තම් වෙනත් ආකාරයේ ශබ්දයේ කෑරළුක ශබ්දයක්, වාහන ශබ්දයක්, කෝච්චියක ශබ්දයක් වශයෙන් වෙනකොට හඳුනා ගැනීමට තමයි සංඥාව කියන්නේ. සංඥාස්කන්ධය. ඒ ශබ්දයට තියෙන ඇල්ම හෝ ගැටීම එතනට එකතු වෙන එක තමයි සංඛාරස්කන්ධයන් කියලා. මේ සියල්ල සිදු වන ආකාරය දැනගැනීමට තමයි විඥානස්කන්ධයන් කියලා කියන්නේ. එතකොට හැම මොහොතකම අපේ ජීවිතයේ අභිධර්මයේ වන්නේ ගැඹුරු ධර්මයේ වෙන්නේ සංස්කාරයෙන් අරමුණු ගැනීමේදී ස්කන්ධ පහක් ඉපදෙන නැසන එක. එතකොට මෙන්න මේ ස්කන්ධ පහක් ඉපදෙන නැසන බව තේරුම් ගත්ත අයට තමයි බුදුරජාණන් වහන්සේ සුතෝ ආර්ය ශ්‍රාවකෝ කියලා. ස්කන්ධ පහ වේපදී මරීම පිළිබඳව ආංකල්පයක්වත් දන්නේ නැති. ඉපදුන දවසේ ඉඳලා මියනතුරුම ඉන්නේ එක්කෙනෙක්ට මම මේ සේරම කරන්නේ. මට මේ සේරම දැනෙන්නේ. මේ මගේ ආත්මය කියලා මෙහෙම දන්න අයට කියනවා පුදුන්නයි. මෙන්න මෙතන වෙනස තේරුම් ගන්න. පුදුන් භවයේ ඉඳගෙන ඔබට කරන්න පුළුවන් දේ තමයි යහපත් දේවල් කරමින් මෙලොව පරලොව වශයෙන් ඊට අදාළ විපාක ලබන එක. බුදුන් භවයේ ඉඳගෙන ඉතිහාසයට යන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ස්කන්ධ පහ පිටදීම මරීම තේරුම් ගන්නට පුළුවනි නම් ඒ තේරුම් ගැනීම තුළ ඔබට සුතවත් බවක් ලැබෙනවා, බෞද්ධ බවක් ලැබෙනවා. ඒ බෞද්ධ බවම ඔබට පිරිනමන ලබනවා. කවුරුත් සාතිකයක් දුන්නේ නැති වුණාට, උපාධියක් ප්‍රදානය කෙරේ නැති වුණාට සුතව ආර්ය ශ්‍රාවකෝ බවට පත් වෙනවා. අන්න දැන් අප සෞතිකත් විහාත මේක පැහැදිලි කරගන්න ඉදිරියේදී බුදුන් වහන්සේ පැහැදිලි කරවදාරන්නේ අසුතවත් පුද්ගලයාට සුතවත් ආර්ය ශ්‍රාවකයාට මේ ලාභය, අලාභය, සැප, දුක, නිന്ദා, ප්‍රශංසා, රසායස කියන මේ ධර්මතාවයන්ට මොන දෙන්න සිදුවෙනවා ඔවුන් හිත මොහොන වීමේදී ඔවුන් සතු පවතින විශේෂත්වය විවිධත්වය එකිනෙක වඩා එකිනෙක වෙනස්කම කුමක්ද කියලා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරන්නේ. ඉතින් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ඉඩ සලසා දෙනවා පැහැදිලි කරන්න. ඒ පැහැදිලි කිරීමට යන්න මත්තෙන් මා තව වචනයක් පැහැදිලි කරන්න වෙනවා. අසුතව පුදුඥෝ සුතව ආර්ය ශ්‍රාවකෝ කියන වචනේදී එතෙන්ට වික්ඛු වික්ඛුණී කියන වචනේ පමණක් වෙලා නැහැ. උපාසක උපාසිකා කියන වචනේ අතහැරලා නැහැ. වික්ෂු වික්ෂුණී අපරත් ස්කන්ධ පහ වේපදීම මරීම වැටෙන්නේ නැත්නම් එහෙනම් අපි කියනවා අසුතවත් පුද්ගලයෝ කියලා. ඒ වගේම ස්කන්ධ පහ වේපදීම මරීම තේරුම් ගන්නවා නම් ඒ අයට කියනවා සුත්තවාරී ශ්‍රාවකෝ. මේ අනුව වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස තුළම සුත්තවාරී ශ්‍රාවකෝ සිටිය හැකි, අසුතවත් පුද්ගලයෝ සිටිය හැකි. ඒකයි අපි කියන්නේ මේ ධර්මතාවය බුදුරජාණන් වහන්සේගේ වෙන් කළ පිරිසක් සඳහා නෙවෙයි වික්ෂු කියලා හෝ වික්ෂුණී කියලා. ශ්‍රාවක කියන වචනේ ඇතුළත් වෙන වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකාය සියලු දෙනා අතර මේ තත්ත්වයන් තේරුම් ගත හැකි පිරිසක් තමයි මේ පැහැදිලි කරන ලබන්නේ. එහෙනම් අපි බුද්ධ පුත්‍රයන් වහන්සේලා නැත්තම් බුදු සව්වන් වශයෙන් අපි හැමදාමත් අසුතවත් පුදුඥනෝ කියන භූමිකාව රඟපාන්නද කල්පනා කරන්නේ. එටි හිර වෙලා ඉන්නද කල්පනා කරන්නේ. උන්වහන්සේ වදාරන්නේ සුතවත් ආර්ය ශ්‍රාවකෙක් වන්න කියලා. අපි මේ සුතවත් ආර්ය ශ්‍රාවකෙක් වීමේ වාසිය සහ අසුතවත් පුදුඥයෙක් වීමේ අවාසිය හානිය ඉදිරියට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඔබ මේ සසර ගමනේ කිසියම් දුක්ඛයක් විඳින්න කල්පනා කරනවද? ඔබට කවදාවත් අසුතවත් පුදුඥයෙක් වශයෙන් ඉඳලා කරන කියන කිසිදු වැඩකින් එකින් නිදෙන්න ලැබෙන්නේ. ඔබට ඒකට අදාළ යහපත් විපාක තියෙන්න පුළුවන්. මෙන්න මෙතන තමයි මම මේ ධර්මදේශනාවලදී යම් යම් මොහොතක පාවිච්චි කරන ලබනවා පත්මන් සමාජයේ එකතු වුණ අලුත් වචනයක්. ඒක මාත්‍යයෙන් ප්‍රයෝජන ලැබුවා. මේ මිනිස්සුගේ ජීවිතයේ ගමන්මඟ වෙනස් කරන හැරවුම් ලක්ෂ්‍ය බවට පත් වෙන්නේ මේ අසුත පුතුක් ජනෝ සසුත ආර්ය ශ්‍රාවක අතර වෙනස දැනගෙන මම කවුද, මම කවුරු වෙන්න ඕනද කියන එක පිළිබඳව තේරුම් ගන්නට පුළුවන් වෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට. අස්සතෝතෝ භික්ඛවේ පුදුජනස්ස උප්පජ්ජති ලාභෝ. අන්න පුදුජන පුද්ගලයාට බාහිර ලෝක සිද්ධීමක් නිසා ලාභය කියන හැඟීම සිතට එනවා. දැන් මේ ස්කන්ධ පංචකය තුළ තමයි මේ ලාභය කියන හැඟීම මේ මොහොතේ තියෙන්නේ. එතකොට එයා මොකද ඒ පිළිබඳව හිතන්නේ? සෝ ඉති පටි සංචික්කති ඔබ මෙසේ හිතිනවා. උප්පන්නෝච මේ අයං ලාභෝ. මට මේ ලාභයක් ඉපදුනා. සෝචකෝ අනිච්චතෝ දුක්ඛතෝ විකරණං ධම්මෝති තථා භූතං නත්ථ ජානාති. ඔබ මේ ලාභය නැමති හැඟීම අනිත්‍ය දුක් ඇති වී නැති වෙන මම කොටගත නොහැකි වෙනස් වෙන සුළු දෙයක් වශයෙන් නැත්ජානාති නුවණින් දන්නේ නැහැ. ලාභයට විතරක් නෙවෙයි ඊට පස්සේ දෙක තමයි හිතන්නේ. අලාභයට සැපට දුකට නින්දාවට සංසාරයට රසසට ආයසට තමන්ට මේක මෙහෙම ඉපදුනහම ඒක අනිත්‍ය දුක්ඛ විපරිණාම. විපරිණාම කියන වචනේ අනාත්ම චින්තනයටත් හරියම වෙනස්කම ස්වභාවය. මෙන්න මෙතනදී මම මේ කාරණේ පැහැදිලි කරන්නට මස්තෙන් මේ ලෝක ධර්මතාවයන් පිළිබඳව මේ සූත්‍රයේ තියෙන තවත් ගාථාවක් පෙරතගෙන ඔබ ඒක දන්නව හැම දිනෙකම ඒන් යම් බහසක් පිළි කරලා ඉන්නවා. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රසංචා සුඛංච දුක්ඛං කියන මේ ධර්මතාවට ගැන කතා කරනවා. ඒතේ අනි මනුදේශ ධම්මා අන බලන්න මේ අනිත්‍ය කියලා කියන්නේ ඒ අතනේ කෙස්සෝ ලොම් හෝ වතු පිටිද කඩම් හෝ නෙමෙයි බුදුරජාණන් වහන්සේ. ඒතේ අනිච්චා මනුදේශ ධම්මා මේ ධර්මතාවයන් තමයි ඇති වෙන නැතිවන්නේ. අසස්සතෝ අසස්සතෝ කියලා කියන්නේ සදිවු කාලින සදාසදා කාලින නෑ කියන එක. විපරිණාම ධම්ම නිරන්තරයෙන් වෙනස් වීමට බාධකයි. එහෙමනම් අපිට මේ බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය තේරුම් ගන්න තියෙන්නේ දැසින් ලෝබලා නෙවෙයි. ඒකේ අනිත්‍ය මේ ධර්මතාව අතයි අනිත්‍ය. ධර්මතාවට අනිත්‍ය බුදුරජාණන් වහන්සේ ඉගැන්වීමේ. නමුත් අර සුතෝ පුදුඥයා කියන පුද්ගලයාට මේ ධර්මතාවට අනිත්‍ය නෙවෙයි. නිත්‍ය අන්න එතන තමයි අපට වරදින තැන. ඒ නිසා මේ පිළිබඳව තේරුම් ගන්නවා මේ ලෝක ධර්මතාව ගැන කතා කිරීමේදී ඒසේ අනිච්චා කියන එකෙන් කියවෙන්නේ මේ ධර්මතාව අත තමයි ඇති වෙන්නේ නැති වෙන්නේ. ඒ ඇති වෙනවා නැති වෙනවා කියනකට වඩා ගැඹුරක් තියෙනවා නුවණින් දකින අනිත් වෙනත් අදා පඤ්ඤාය පස්සති. ප්‍රඥාවෙන් දැක්කත් නැතත් ඇති වෙනවා නැති වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ප්‍රඥාවෙන් දකින අනිත්‍ය කියලා. දැසින් දකින අනිත්‍ය නෙවෙයි. ඔබ කල්පනා කරන්නකෝ. ඔය දැසින් ලෝදිහා බලලා අනිත්‍ය ගැන කතා කරන හැම දිනම නොනින් දකින අනිත්‍යද කතා කරන්නේ? දැසින් දකින අනිත්‍ය. එහෙනම් ඒක ප්‍රාථමිකයි. ඉතිහා ගැඹුරට යන්න වෙනවා. ඒ නිසා මේ ධාතාවෙන් අපි ගත්ත කාරණේ බලන්න ආයතරයක්. මේ අසුත පුදුජනේකට ලාභය අලාභය আদি මේ හැඟීම් වලින් එකක් යම් මොහතක උපදින. ඒකතුනම මොකද ඔහු හිතනවා කියන්නේ? ඔහු දන්නේ නැත්ත ජානාති යථා භූතං නැත්ත ජානාති. යථා පරිදි දන්නේ නැහැ මෙය ඇති වෙන නැති වෙන ඒ වගේම මම කොට ගත නොහැකි දුක්ඛ කියන එකේ අර්ථය වෙනස් වෙන ප්‍රදයක් බව දන්නේ නැහැ. අන්න එතන තමයි තියෙන ප්‍රශ්නේ. දන්නේ නැත්නම් මොකද ඒකට වෙන්නේ කියලා ඊගාට කල්පනා කරලා බලන්න වෙනවා. ඒ වෙනකොට පැහැදිලි කරන ලබනවා ඔහුගේ තස්ස ලාභෝ පිච්චිත්තං පරිදාය පිච්චති. තස්ස අලාභෝ පිච්චිත්තං පරිදාය පිච්චති. මේ විදිහට අතතම පෙන්නනවා මේ ලාභ අලාභ සැප දුක් නිඳා කියන මේ ධර්මතාවයන් හෙදී සිට ඔහුව මැඩගෙන ඔහුට කක්ස් වෙනවා. ඔහුට අහු වෙනවා. මෙන්න මේ අසුත්ත පුද්ගඥ කියන ගතිය ස්වභාවයයි ඒක පැහැදිලි කරලා තියෙන්නේ. මේ නැගගෙන සිටීම හේතු කොටගෙන මොකද වෙන්නේ? සෝ උප්පන්නං ලාභං අනුරුජ්ජති අලාභෝ පටිවිරුද්ධති. උපන් ලාභයට හු ඇලෙනවා. අලාභයට හු ප්‍රතිවිරුද්ධ වෙනවා. දැන් මෙන්න මෙතන තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔබට මෙන් මතක් මේ සමාජයේ ජීවත්වන ඉතා යහපත් සැදැහැවතුන් හම්බලා තිබෙනවා. මව්පියන්ට වටෙන් කරගෙන දිවි දෙවෙනකොට උන් රැක ගන්නවා. විහාරස්ථාන වෙනුවෙන් විශාල මුදල් ආයෝජනය කරන. ඒ වගේම යහපත් අය වෙනුවෙන් යහපත් දුගී සමාජයේ යහපත් වෙනුවෙන් කටයුතු කරන බොහෝ සත්පුරුෂ පින්තුන් හම්බලා තිබෙනවා. ශ්‍රීවන්තයන්. උන් මෙහෙම කරලා ඊළඟට අපි ඉදිරිපත් කරන අපිට ඉදිරිපත් කරන ප්‍රශ්නයක් තමයි අපි මෙච්චර මෙච්චර දේවල් කරලා තියෙනවා කො අපිට නෑ කිසිම සැනසීමක් කියන්නේ. ඔබ කල්පනා කළා දෙයක සිද්ධ වෙනකම්. අන්නාර ඒ බඳු කෙනෙක් ඒ බඳු පින්වතෙක් හෝ පින්වතියක් ඒවා කරලා තියෙන්නේ පුතග්ජන භාවය තුළ ඉඳගෙන. එතකොට පුතග්ජන භාවය තුළ ඉඳගෙන ඒවා කිරීම තුළින් ඔවුන්ට මෙලෝ පරලෝ වශයෙන් ඊට අදාළ විපාක නොමැති වන්නේ. නමුත් පුතග්ජන භාවය තුළ නම් ඉන්නේ එහෙම යහපත් දේවල් කළයි කියලා මේ කියන ධර්මතාවයන්ට මුහුණ දෙන එක සහ ඒවා ඇලෙන ගැටෙන එක නවත්තන්න බෑ. අයහපත් දේවල් කරන පුද්ගලයාත් ඒවයි ඇලෙනවා ගැටෙනවා. ඔහුට සමාජික ප්‍රමාණවත් වශයෙන් දුක වැඩි වෙන්න පුළුවන් සපාදු වෙන්න පුළුවන්. මෙන්න මේ ධර්මතාවය තමයි අපේ බෞද්ධ පිළිතුරු තේරුම් ගන්න. අපි යහපත් දේවල් කළ පමණින් අපට සියලු කාරණාවලට කරදර නැතිව ලෝකේ ඉන්න වෙන්න ඕන කියලා කල්පනා කරනවා. ඉතින් නිරන්තරයෙන් කියන දේ තමයි හරියට කරදර මෙච්චර දේවල් කරලත් හරියට කරදර. මෙන්න මෙතන මේ රහස තියෙනවා. යමක් කරදරයක් වන්නේ කෙසේද ඒ කරදරයෙන් නිදහස්වන්නේ කෙසේද කියන එක. ඒක ගැඹුරු කරුණක්. ඒ වගේම ඒක එක පැනක දකින්න ඕන කරුණක්. කරදරේ සහ කරදරයෙන් නිදහස් වීම දෙවතාවකට නෙවෙයි. දැක්ම නිවැරදීම තුළ සිදුවෙන කාරණයක්. ඒ නිසා මේ කරුණ තේරුම් ගැනීම තමයි අපි මේ කතා කරන්නේ මේ සුපවත් අරිය ශ්‍රාවකෙක් බවට පත් වීම සඳහා අවශ්‍ය ධර්මස්වරණය. මොකද නම් අපි කියන අයකට කල්යාණ මිත්‍ර සේවනයෙන් ලබා ගන්න තෝරන පරමක් කියති. දැන් මොකද්ද මේ අනුරුද්ධති පටිවිරුද්ධති කියන්නේ? එහෙමත් නැත්නම් පරිදාය චිත්තති කියලා කියන්නේ. ඒ ලාභෙන් අලාභෙන් ඔහුගේ සිත දැරෙනවා. ලාභෙන් සමහර විට ලාභයේ දැඩිසේ ඇලෙනවා. අලාභෙන් ඔහු දැරෙනවා. ඒක තමයි මෙතන පැහැදිලි කරලා දාරන්නේ මේ අස්සක පුතග්ජනයාට මේ ලාභයේ අලාභයේ පාදී සිදුවීම් ඇති නැති වෙන දේවල් නෙවෙයි. ඒ හැම එකක්ම අර ඇලීම අනුරුද්ධති පටිවිරුද්ධති ගැටීම නිසා ඒකම තමයි අල්ලා ගැනීම කියලා කියන්නේ. ඒ අනුරුද්ධ විරුද්ධ වීම සහ ඇලීම කියන දෙකම තමයි ඒ ඇති නැති වෙන දේ එසේ වන්ත නොදී අල්ලා ගැනීම කියලා කියන්නේ. ඒ අල්ලා ගැනීම නේද බුදුජානන් වහන්සේ වදාළේ ප්‍රථම සාධෘත්‍ය උපාදා පරිත්තස සූත්‍රවල තවුලට හේතුව කියලා. ලෝකේ අටලෝදානක් පැතිරීම නෙවෙයි තවුලට හේතුව. තවුලට හේතුව ඔබේ අල්ලා ගැනීම. මේ අල්ලා ගැනීමෙන් හැදෙන්නේ කවුද? උපාදා පරිත්තස නන්ත වේ දේ වික්‍රේ ධම්මං දේති ස්වාමී. එහෙමත් නැත්නම් යං කෝ වික්‍රේ අනුසේති තේන සංකම් ගතේති. වික සූත්‍රවල සඳහන් කරනවා. ඒ ඇලීමෙන් තමයි නම හටගන්නේ. ඒ ගැටීමෙන් තමයි නම හටගන්නේ. අන්න එතකොට එහෙනම් යම් කිසි පුද්ගලයෙකුට මේ අසුත්තක් ජනයයි කියලා කියන්නේ මේ මම කොට ගන්න එක. ලාභය අල්ලා ගැනීමේදී ලාභය මම, අලාභය ප්‍රතික්ෂේප කිරීමේදී අලාභය මම. ඒකට වෙනස තියෙන්නේ ඇලීම සහ ගැටීම. දෙකම ඇලීමත් මම ගැටීමත් මම. දැන් බලන්න. ඔබ සසර ගමනේදී මේ ස්කන්ධ පහෙන් පහට මේ ඇලීම ගැටීම තේරුම් ගන්න නැතිව ඒවා ප්‍රතික්ෂේප කරන්නත් බාර ගන්නත් බොහෝ සේ හුරු පුරුදු කරගත්තේ නම් ඊළඟට මේ ලෝකයේ ස්වභාවයේ සිදුවන ධර්මතා හැමෙදී ඔබට ඒවත් සමග ඒවා ඔබ විසින් ඔබ ඒවා විසින් යටපත් කරන ලබනවා. ඔබ නැඹගෙන සිටින ලබනවා. ඊළඟට ඔබට මොකද වෙන්නේ? ඒ කාරණාවලදී නැදිහත් සිටින් දකින්න. ඇති වෙන දේ නැති වෙනවායි කියලා මුහුණ දෙන්නට හැකියාවක් නැහැ. ඔබට ප්‍රතිවිරුද්ධ වුණ ගැටෙන්න යනවා. ඒ සඳහා කරුණ යොදනවා. ඇලුනොත් නැවත ගන්නෙත් නම් කියන අදහස ඇතුළට ගන්නවා. දැන් මෙන්න බලන්න මේ පිළිබඳව බුදුන් වහන්සේ ඊළඟට පැහැදිලි කරන වචනේ අරගන්න. එතකොට ඔබට කොහොමද තේරුම් ගන්න වෙනවා. සෝ ඒවං අනුරෝධ විරෝධ සම්පන්නෝ ද පරිමුච්ඡති ජාතිය ජරා මරණේන සෝකේහි පරිදේවේහි සුඛදෝමනස්සුපාය බලන්න ඔබ තේරුම් ගන්න මේ කාරණා මොකද්ද කියලා. සෝ ඒවං අනුරෝධ ප්‍රති අනුරෝධ විරෝධ සමාපන්නෝ එතෙම මෙන්න මේ විදිහට ඇලෙන ගැටෙන ස්වභාවයෙන් යුක්ත වන්නේ නම් ඔබ කවදාවත් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් මිදෙන්නේ නැහැ. දැන් බලන්න ඔබට කොච්චර පින්කම් ලැබුණාද? ඔබට කොතරම් ධනවත්කමක් තිබුණාද? ඔබට කොතරම් සුභත්කමක් තිබුණාද? බුදුරජාණන් වහන්සේ වදාරනවා නේද? මේ ලෝක ධර්ම අතේ ඔබ ඇලෙනවා නම් ගැටෙනවා නම් ඔබට කවදාවත් ජාති ජරා ව්‍යාධි ශෝක මරණයන්ගෙන් මිදෙන්න බැහැ. එකේ තුනන් තව ටිකක් විහාට විස්තර කරවපම අසුතුත්වත්තන් ජනයාට පොතරම් හොඳ දේවල් කළත් ඒවට අදාළ විපාක ලැබෙනවා විනා මේ ජාති ජරා ව්‍යාධි ශෝක මරණයන්ගෙන් මිදීමට බැරි ඇයි මේ මේ මේ අතසයිති වෙන හැර වෙන කිසිවක් නැහැ මේ ලාභාලාභ සැපදුක් නිඳා සංසාය අසහාය සැරුණ විට වෙන කිසිවක් නැහැ ගන්න සියලුම දෙයක් මේ කර්ම අත යටතේ අනුරුද්ධ සහ පටිරුද්ධති එම නැත්නම් පිළිගැනීම සහ ගැටීම කියන මේ දෙක යටතේ තියෙනවා. මේ දෙකම තමයි පින්වතුනි කියන්නේ අනිත්‍ය දේවල් නිත්‍ය කොට ගැනීම කියලා. මම නොවන දේවල් මම කොට ගැනීම කියලා. මගේ දේවල් මම කොටගත්තු දේවල් මගේ කොට ගැනීම කියලා. මගේ කොටගත්තු දේවල් මගේ ආත්මය කොට ගැනීම කියලා. ඒකත් එහෙමනම් ඔබේ ආත්මය වෙන්නේ ජීවිතේ නෙමෙයි. ලාභය අල්ලගත්තාම ලාභයයි ආත්මය. අලාභය ප්‍රතික්ෂේප කරපුවම එයයි ආත්මය. නින්දාව ප්‍රතික්ෂේප කරනකොට එයයි ඔබේ ආත්මය. ප්‍රශංසාව අල්ලගත්තොත් එයයි ආත්මය. දැන් ඔබට තේරෙනවද ස්කන්ධ පංචකයෙන් පංචකයට තියෙන දෙයක් මේ නිත්‍ය සුඛාත්ම කියලා කියන්නේ. ස්කන්ධ පංචකයෙන් පංචකයට බලන්න ඕන දෙයක් මේ අනිදුක්ඛානාත්ම කියලා කියන්නේ. එහෙම නැතුව අනිත්‍යං දුක්ඛං අනාත්තා කියලා සංකල්පයක් ගොඩනගාන හිතියට වචනයක් ප්‍රකාශ කළාට පොතෙන් පාඩම් කරන් සිටියාට විභාගයක පිළිතුරු ලියවට ඔබ ආසන්න වෙලා නැහැ නේද බුදුරජාණන් වහන්සේ වදාළ මේ අනිද්දානාත්මතාවයට මම පසුගිය දිනක ලස්සන උදාහරණයක් ඉදිරිපත් කළා ඔබ ඉන්නවා කියලා හිතන්න මොහොත වෙතද ඔබට පෙනෙනවා කිලෝමීටර් ගණනක් ඈත වෙන තිබෙන නෞකාවක් ඒක හැදෙන්න ඔබට අඳුනගත්ත ඒ නෞකාවක් කියලා ඔබ සෑහීමට පත් වෙනවාද දැන් පරිපූර්ණ නැවක් දැක්කයි කියලා. ඒක නෙවෙයි හැදේ තමයි. නමුත් ඔබ කුඩා දේලු කරන කණ්ණාඩියක් භාවිත කරලා හෝ බෝත්ියක නැගලා හෝ නැව සමීපයේ ටිකින් ටික යන්න. ඔබ දැක් දුටු අර කුඩා නැවද? අර කළු පාටට පෙනෙන කුඩා නැවද ඒකට පෙනෙන්නේ. ඒක විශාල නැවක්. සත්තු සීපේක නැවක්. ඒක අකුරු ලියලා පේනවා. ඒකේ තියෙන අනිකුත් දේවල් පේනවා. සා වර්ණීය වෙනවා පේනවා. එතකොට අර ලං වෙන්න මේ දයතා සත්‍යයෙන් තියෙන්නේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මතාවයෙන් පිළිබඳව ඔබ වටහා ගත්ත එකත් ඈත ඉඳලා මේ ඔබ බුදුන් ගැන හෝ ධර්මයේ ගැන හෝ නිවන් ගැන උත්සල්පනයක් හදාන්න තියෙනවා. එහෙනම් ඔතන නතර වෙලා ඉන්නපම මම සියල්ල දැනගත්තයි කියලා. පියවරෙන් පියවර ඉදිරියට යන්න. ඒ පියවරෙන් පියවර ඉදිරියට යනකොට තමයි ඔබට ප්‍රඥාව වැඩෙන්නේ, ඔබට දැනීම වෙනුවට දැකීම ඇතිවන්නේ. අදටත් වාගන්නේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සැනසීම කිසිවිටකත් දැනුම තුළින් පමණක් ලබාගත නොහැකි. දැනුම ප්‍රයෝගී වෙනවා ඒක නෑ කියන්නේ. නමුත් දැකීම යදා පඤ්ඤාය පස්සති යම් එකත නොනින් දකීද. ඔබ අසත්‍ය වෙනවද සම්මාදිට්ඨිය කියන වචනයට තේරුම යහපත් දැනීම කියලා හන කවුරුත් කියනවා. යහපත් දැකීම කියලා නෙමෙයි. දැකීම කියුවම එය නොනින් දැකීම. එක අපි මේ කතා කරන්න ඕන මේ ලෝක ධර්මතාවයන් තුල අපි දැවෙනවා තැවෙනවා අඳුමවල පෙනව නම් දැන් සම්මේ අතලෝ දහමින් නෙළුව මේ ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් මිදෙන්නේ නැත්නම් ඒ මිදෙන්නේ නැති කාරණේ එහෙනම් අසුපවත් පුතන් ජනභාවයේ සහ අර ලාභයේ ඇලෙන එක සහ අලාභයේ ප්‍රතික්ෂේප කරන එක එහෙම නැත්නම් ඒවා ඔබව මැඩගෙන සිටින එක එහෙනම් ඔබේ පැත්තෙන් කරුණ ඉදිරිපත් කළා බුදුරජාණන් වහන්සේ ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රවදාරනවා සුතවත්ත චකෝ භික්ඛවේ ආර්ය ශාවකස්ස උප්පජ්ජති ලාභෝ උප්පජ්ජති අලාභෝ උප්පජ්ජති අසසෝ උප්පජ්ජති අයසෝ ආදී වශයෙන් ආර්ය ශ්‍රාවකයාට සුතවත් භාවය ඇති ආර්ය ශ්‍රාවකයාට උපදින්නේ මේ අටලෝ ධමමයි. එනර අසුක පුතඥයාට වඩා මෙහි තියෙන නානා කර්මත්වය විශේෂත්වය මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ කිව්වන්නේ. උන්වහන්සේ මුත්තර වෙනවා මෙන්න විශේෂත්වය සුතවත් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. සෝ ඉතිපටි සංචික්කති හෙතම නැත්නම් ඔහුත් හිතෙන්නේ මෙහෙමයි. අර ඉස්සෙල්ලා එක්කෙනාට හිතන විදිය නෙමෙයි. ඉස්සෙල්ලා එක්කෙනාට හිතන විදිය එක විදිය. මේක පැහැදිලි කරනවා. උප්පන්නෝචකෝ උප්පන්න උප්පන්නෝකෝ මේ අයං ලාභෝ. සෝචකෝ අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා. ඉස්සෙල්ලා මොකද්ද අපි කියේ? උප්පන්නෝකෝ මේ ලාභෝ අයං ලාභෝ ඒ හේතුන්ගෙන් හටගත් දෙයක් වශයෙන් හිතන්නේ එය නිත්‍ය සුඛ විපරිණාම වශයෙන් තමයි දැලුවේ. දැන් මෙතන ආරිසාවකයා දකින්න විදිහට වෙනවා අනිත්‍ය ඇති නැති වෙන දෙයක් දුක්ඛ මගේ කොට ගත නොහැකි දෙයක් නිරන්තරයෙන් වෙනස් වෙන දෙයක් ධම්මෝති යථා භූතං පජානාති. අතන යථා භූතං නත්ත ජානාති. මෙතන යථා භූතං පජානාති. බලන්න යථා භූත ඥානය කියලා වචනයක් සමාජයේ පාවිච්චි කරනවා. කොහොමද යොදලා තියෙනවද දන්නේ. ඇත්ත හැටියෙන් දකිනවා මේ ස්කන්ධ පංචකේ ලාභී උපදුනහම පජානාති නෙමින් දකිනවා. ඇත්ත හැටියෙන් නෝමින් දකිනවා. එතකොට අන්න සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛානාත්ම භාවයේ තේරුම් ගත්ත කෙනාට විතරයි මේ ලාභය, මේ අලාභය, සැප දුක හේතුපත්‍යයෙන් හටගත්ත දෙයක්, ඇති වී නැති වෙන දෙයක්, එබැවින් මම කොට, මගේ කොට ගන්න බැරි විතරනාම වන දෙයක් කියලා හුත ඉතිරිපයින් ඕන නැහැ. ඔය පිළිගන්නවා. සුත අසුත පුතඥයාට ඒක පිළිගන්න පුළුවන් කමක් නැහැ. ඔහු එය නිච්චතෝ සුඛතෝ විපරිණාම ධම්මෝ නොවිපරිණාම ධම්මෝ අනත අනිත්‍ය වෙන දුක් වෙන වෙනස් වෙන දෙයක් වශයෙන් නොනින් දකින්නේ නැහැ. අනිත්‍ය වෙන නැත්නම් මම කොට ගත නොහැකි මගේ කොට ගත නොහැකි වෙනස් වෙන දෙයක් වශයෙන් නොනින් දකින්නේ නැහැ. සත්‍ය ඥානාති. ඒ කියන කාරණෙන් කියන්නේ මොකද්ද එහෙමනම්? යථා භූතං නත්ත ඥානාති කියන එකේ තේරුම එහෙමනම් ඔහු ගන්නේ මම මගේ ආත්ම අනිත්‍යතෝ වෙනකොට නිට්ඨතෝ දුක්ඛතෝ වෙනකොට සුඛතෝ විපරිණාම ධම්මෝ වෙනකොට නිච්ච ධම්මෝ සච්ච ධම්මෝ නොවෙනස් වෙන ධර්මතාවය අද්දෝ කියලා එහෙනම් ඒකාන්ත වශයෙන් කියලා අන්න බලන්න. එතකොට මේ ලෝක ස්වභාවයේ සිදුවෙන ධර්මතාවයන් ඔබට දුකක් කරදරයක් තන්නේ ලෝකයේ සිදුවෙන නිසා ඔබගේ වැරදි ආකාරයෙන් බාර ගන්නා නිසාද? ඔබගේ මැඩගෙන සිටින නිසා නොවේද? ඔබගේ සමග ඇලෙන ගැටෙන නිසා නොවේද? දැන් ඉතින් ඔබ කොතරම් බොහෝසක් කෙනෙක් වශයෙන් මේ යහපත් මාර්ගයේ පුතග්ජන භාවයෙන් යනවා නම් ඒ අනකට ඔබ කරන කියන දේවල් වලට මෙලෝ කරලෝ වශයෙන් විපාකත් හිමිනවා නම් නමුත් ඔබට දුකින් මිදීමක් නැත්තේ ඇයි? ඔබේ දැක්ම වැරදි. ඔබ හැම විටම නොනින් දකින්නේ මේවා වෙනස් වෙන දේවල්, කරනාම දේවල්, ඇති නැති වෙන දේවල් සහ මම මගේ කොට ගන්න හැටි දේවල් කියලා. ඔබ අනිත් පැත්තට ගන්නවා ඒවා. නිත්‍ය දේවල් මගේ කොට ගැති හැ දේවල් සහ නොවෙනස් වෙන දේවල්. දැන් බලන්නකෝ අර ආදරයත් වෛරයත් අතර කෙස් දසක පරතරයක් පේනවා කියලා කියවනක් අපේ පේනවා. ඒ වගේ නිවේද මෙතනත් තව තියෙනවා. මේ අනිත්‍ය දුක්ඛනාත්ම සහ නිත්‍ය සුඛ ආත්ම අතර පරතරය කිසිදසක්වත් නැහැ. පුතත් ජනනංගේ නිත්‍ය සුඛ ආත්මයි ඒ දැක්ම තුළ කවදාවත් ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් මිදීමක් නැහැ. අසුතවත් ආරිය භාවයටපත් වුනහම එතනදී මොකද වෙන්නේ? අර ඉන්තර නිත්‍ය සුඛ ආත්ම කොට ගත්තා වූ නිත්‍යතෝ සුඛතෝ නවිපරිණාම ධම්ම. අපි වෙනස් නොවන දෙයක් වශයෙන් ගන්න පුරුද්ද ගන්න දැකීම සම්පූර්ණයෙන්ම අනිත්‍යයි. වෙනස් ආකාරයකින් බලන්න පුරුදු වෙනවා. මෙය විච්ඡින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා තියෙන කර්මීනිත්ත සූත්‍ර ගාථා පාඨයේ තියෙන ඔය මිත්‍යා දෘෂ්ටියට පැමිණීම කියලා කියන්නේ. ඔය නිත්‍යතෝ සුඛතෝ ආත්මතෝ කියලා ගන්න එක. එසේ නොපැමිණි අනුපගම්ම උපගම්ම ලැබෙන අනුපගම් නොපැමිණ. ඊළඟට බැක්මන් යුක්ත වෙනවා කියලා කියන්නේ මොකක්ද? ඒ ඔබ නිත්‍යසෝතු නිත්‍ය සුඛ ආත්මයෙන්ම දුටුදේ එසේ නොදකින එක. බැක්මන් යුක්ත වෙනවා. ඒ වැරදි. මේ සත්‍ය ස්වභාවය අල්ලගන්නේ නැත්නම් අනිත්‍ය වෙන බව සුඛ දුක්ඛ වෙන බව සානාත්ම වෙන බව. දැන් මේ ලෝකයක් එක්කලා ඔබ ගැටුම් ඇති කරගෙන තියෙන්නේ කුමක් නිසාද? මේ වගේ ඇලෙන සහ ගැටෙන නිසා. ඔබ ඇලෙන්නේ ඇයි? ඒ ඔබ අල්ලා ගන්නවා. ඔබ ගැටෙන්නේ ඇයි? ඔබට කැමති ඔබට කැමති නැහැ ප්‍රතික්ෂේප කරනවා. අල්ලා ගැනීමත් නිත්‍යවීම ප්‍රතික්ෂේප කිරීමත් නිත්‍යවීම අල්ලා ගැනීමත් මම ප්‍රතික්ෂේප කිරීමත් මම හදාගත්ත නිසා නේද ඔබට දුක් සිදුවෙන්නේ. මම කියන අකුරු දෙක හෝ ශරීරය නෙවෙයි. ලාභය, අලාභය, සැප, දුක ආදී මේ ධර්මතාට බෝධ එකක්. මොහොතක් මොහොතක් පවසා ඔබ මම කොට ගත්ත නිසා නේද ඔබට ගැටෙන්න සිදුවන්නේ. ඉතින් අපි බෞද්ධ සමාජයක තියෙන විශාල ගැටලුවක් තමයි මේ මම හරියට හඳුනා ගන්නට බැරි වීම. විවිධ වත්පත්වල ලිපිවල නැත්නම් දේශනවල කල්පනා කරලා බලන්නකෝ. සමහරු මම කියලා කියන්නේ අකුරු දෙකට. සමහරු මම කියලා කියන්නේ ශරීරයට. සතර මහා භූතයන්ගෙන් තමයි මම හටගන්නවා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල ඔය ආනන්ද හාමුදුරුවන්ට එහෙම නැත්නම් විවිධ ස්වාමීන් වහන්සේලාට ඔක උන්වහන්සේලා විමසුවාම දීලා තියෙන උත්තරේ බලන්න. ස්වාමීනි මම කියලා කියනවා. කොපමණකින් මම වෙනවද, මගේ වෙනවද, මගේ ආත්මය වෙනවද? රාග පික්ෂුන් වහන්සේ අහන්නේ. ආදී යම් කිසිවක් ලෝභය තියෙනවා නම් ලෝභයයි මම කියන්නේ. ද්වේෂය තියෙනවා නම් ද්වේෂයයි මම කියන්නේ. ඊර්ෂ්‍යාව තියෙනවා නම් ඊර්ෂ්‍යාවයි මම කියන්නේ. බලන්නකෝ දැන් අර ලෝභය, ද්වේෂය, ඊර්ෂ්‍යාව කියන්නේ ගැටීම නෙවෙයි. අනිත් පැත්තට වහන්සේ වදාළයි ආශාව තියෙනවා නම් ආශාවයි මම කියන්නේ කියලා. එතකොට ඇල්ම පිළිදෙන්න. දැන් බලන්නකෝ ඔබ කුඩා දරුවෙක් වශයෙන් සිටි කාලයේදී මේ ඇලීමක් ගැටීමක් දෙකම නැහැ. ඒ මොහොතේ ප්‍රිය වුණාට ඒක අතහැරී යනවා. තරහවට ඒක අතහැරී යනවා. හෙට දවසේ ඒ තරහ වෙච්ච පුද්ගලයා සමග ගැටෙන්න ඕ විනාශ කරන්න සැලසුම් දියක් කරන්නේ නැහැ. අන්න ඒකට තමයි අපි කියන්නේ අපට උපතින් ලබා දුන්න ජීවිතේ විඳින්නට පුළුවන් භාවනාත්මක මනස කියලා. ඒක අපි අරගෙන ආවා. අපි මේ ලෝකේ අපට කැමති පරිදි අල්ලගන්න සහ ප්‍රතික්ෂේප කරන්න යාම තුළ සිදුවන වරද තමයි මෙන්න මේ භාවනාත්මක මනස හානියටපත් වීම විනාශ වීම. දැන් අර ඇතුළේදී නැති වෙන්නේ. දැන් අපි අල්ලගත්තාම ඒක නැති වෙන්නේ ප්‍රතික්‍රියා දැක්වීමේ ඕනෑමක් සිට ඇතුළේට සංගලලා. ඇලීමටත් එහෙමයි ගැටීමටත් එහෙමයි. අන්නේ නැවත ගන්න ඇත්නම් කියන මේ හේතුවට තමයි තණ්හා අනුසය කියලා කියන්නේ. තණ්හා අනුසය ඉතුරු කරන්නාට තමයි කුතක් ජනයා කියලා කියන්නේ. තණ්හා අනුසය ඉතුරු වෙන්නේ නිත්‍ය සුඛාත්ම කොට ගැනීම. නෝනින් අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න පුළුවන් නම් සියකියා ඉන්නවා මේ වචනෙන් තණ්හා අනුසය ඉතුරු වෙන්නේ නැතුව සැබෑවටම අනිත්‍ය වෙනවා ඒක. එහෙනම් ඒක මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ බවට පත් වෙනවා. අල්ලගන්න නැත්තම් සිදුවෙන දේ. ආයතර මම නෙවේ, මගේ නෙවේ, මගේ ආත්ම නෙවේ කියලා කීකියා ඉන්න ඕන නැහැ. පුංචි කාලේ කල්පනා කරලා බලන්නකෝ කිසිම අරමුණක් ගැනීමේදී කවුරුවත් එක මම එක මාගේ එක මාගේ ආත්මය කියලා ගත්තද කියලා කවුරුත් ගත්තේ නැහැ. එහෙම කියුවේ නැති වුණාට අල්ලා ගත්තනම් අනුරුද්ධ්‍යති ප්‍රතිවිරුද්ධ්‍යති වුණානම් ඒ ඇලීම සහ ගැටීම තුළ තියෙන දේ තමයි මේ මම මගේ මගේ ආත්මය කියන්නේ. දැන් ඔබට තේරෙනවද? ස්වභාවිකත්වයෙන් පිටතන ඔබට ඕනේ විදිහට මේ ලෝකයේ වර්ග කරන්තේ ආමතුල ඔබ විසින් හිර දෙකකට හවුනා. ජාති ජරා ව්‍යාධි ශෝක මරණ වලින් ගැලවෙන්න බැරි හිර දෙකකට ඔබ අසු වී ඉන්නවා. ඔබ මේ හිර නැදිරිය කඩා ගන්න හැටි දන්නේ තනියම. ඔබේ හිර නැදිරිය ලස්සන කරන්න හදනවා. හිර නැදිරිය තුළ ඉඳගෙන විවිධ දේවල් කරගැනීමේ ඒක තුල ලස්සන කරන්නේ. ඒක තමයි ලෞකික ජීවිතය අර්ථවත් කරගැනීම. දෙවියන් අතර ඉදීම, ධර්මයෙන් අතර ඉදීම ආදී වශයෙන් ඔය කතා කරන්නේ විවිධ විදිහට ලස්සන කරගන්න දේවල්. නමුත් තුන් භවයේ ගැන කතා කරපු බුදුරජාණන් වහන්සේ තුන් භවයේ ඉන්න කිසියෙක් සසර දුකින් මිදලා නැති බව සඳහන් කළා. කෙටි කාලීනව යටපත් වෙලා ඈත් වෙලා දිගු කාලීනව සැනසීමක් තිබෙනවා. නමුත් මිදෙන්නේ නැහැ කියලා කියන්නේ අර ඒ තමන් අල්ලාගත් තැන දැන් නිදිනම් අපි ලාභය ලාභය. මෙලියන් අපෙන් ගත්තාම දිව්‍ය සුඛය. ඥාන ලාභින් ගත්තාම ඥාන සුඛය. අරූපාවචර ඥාන ලාභින් ගත්තාම අරූපාවචර ඥානිය තමයි මේ ඇලීම බවට පත් වෙලා තියෙනවත් මම බවට පත් වෙලා තිබෙන්නේ. අපි කියන්නේ කාරණේ අලිත් මතක් කරගන්න. නිවැරදිව මම හොයාගන්න බැරි වීම තමයි මේ සතරේ අපි අතරනම් අතරමං වීමට හේතුව. නිවැරදිව මම හොයාගන්න බැරි වීම තමයි මේ ලෝකෙත් එක්ක ලැජ්ජිලා මේ සාවිසාර දුක්ඛ සංයත් විඳින්න සිදු වෙන්න හේතුව. එහෙනම් ඔබට නිවැරදිව මම හොයාගන්න. මේ මම මාමේ කියලා දෙන කාරණේ මම හදපිටක් එන්නේ. යම්කෝ වික්කේ අනුසේධි තේන සංගච්ඡති. ප්‍රථම සාධුකියා වික්ක සූත්‍රවල. යම්කිට යමෙක් අනුසේ වශයෙන් යමක් කියයිද එහෙනම් එයින් මම හට ගන්නවා. තව තැනක වෙන්නවා සංස්තනිකායේ ලෝභය කියලා හට ගන්නවා නම් මම. ද්වේෂය හට ගන්නවා නම් මම. මෝහය හට ගන්නවා නම් මම. ඊර්ෂ්‍යාව හට ගන්නවා නම් මම. මේ මොහොතේ උපදින හැඟීම නිත්‍ය කොට ගැනීම නොවේද මම කියන්නේ. එහෙනම් ඔබ ඒ නිත්‍ය කොට ගැනීමේ මුලාව දුරු කරන්න කල්පනා කරන්නේ මරණයෙන් පස්සේද? ඒ සමහර අය ඉන්නේ මරුණාම නිවන් ලැබෙනවා කියලා හිතනවා. ඒ නිත්‍ය කොට ගැනීමේ මුලාව දුරු කරන් හිතන්නේ එතෙක්කල් නිත්‍ය සුඛාත්ම කොට අරගෙන මේ සතර ඇවිදලා අනාගත බුදුහාමුදුරුවෝ කියලා දීපුවා. අනාගත බුදුහාමුදුරුවෝ ඔබට ඕක කියලා දෙන්නේ. හැබැයි මුණ ගැසීම පිළිබඳව අපිස්සේ අවිශ්වාස ජනක ස්වභාවයක් තියෙනවා. මොකද මේ බුදුන් වහන්සේ වදාරනවානේ මේ කනස්කස්බා දියසිදුරෙන් අහස බලන්නා අපේ බුද්ධෝත්පාදයක මේ අඩුපාඩුවක් ඇති මිනිස්සුත් උපදීම කියන එක දුර්ලභ ගමේ අවස්ථාවක් කියලා. ඒ වගේම පාරපාලක මීට පෙර ධර්මදේශනාවලදී අපකට මතක් කරලා ඇති අපි දුෂ්ට වූ ශ්‍රණාටකින් මිදුණාය. දුෂ්ට වූ ශ්‍රණාටක අයිති අයට බුදුරජාණන් වහන්සේගෙන් හෝ ධර්මයෙන් වැඩක් ගන්න පුළුවන්කමක් නැහැ. ඒ මිදුන අය නොවේද මේ තේරුම් ගත යුත්තේ. මා දකිනවා මෙහෙම. බල්ලා පිදුරු කන්නේත් නැහැ. කනබුනාට දෙන්නේත් නැහැ. අර දුෂ්ක්ෂණ අතේ අයත මේ වැඩේ කරන්නත් බැහැ. කරන්න පුළුවන් අය කරන්නේත් නැහැ. මට මතකයි එක පින්වතෙක් විමසීමක් කළා අද ආර්යයන් වහන්සේලා දැකගත හැකි ඉන්නවාද කියලා. තව ගැඹුරින් කිතන්න. ආර්යයන් වහන්සේලා නැත්නම් මේ බුදු ශාසනයක් නැහැ. එතන ඔච්චර ප්‍රතිරූප බුදු ශාසනයක් කරනවා. මොකද බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේම ආර්ය ශ්‍රාවකින් නැති. ආර්ය ශ්‍රාවකින් වහන්සේලා අපාතර නැතිනම් ඒ හේතුව එහෙමනම් බුදුරජාණන් වහන්සේ අදාළ ධර්මයේ වර්ධනේ නෙමෙයි. ධර්මයේ අපි වැරදි ආකාරයෙන් ගැනීම. ධර්මයේ වැරදි ආකාරයෙන් තේරුම් ගැනීම. ආපසු ධර්මයේ නිරවුල්ව තේරුම් ගන්න ආර්යයන් වහන්සේලා හොයලා ඔබට යන්න වෙන එකක් නෑ ඔබ ආර්ය භාවයට පත් වෙයි ආර්ය භාවයට පත් වීම සඳහා ඇඳුම විශේෂිත වන්නේ ඕනෙම ඇඳුමකින් පිටේ පුරුෂ භාවයකින් තොරව නිපැදි භාවයකින් තොරව මේ ආර්ය භාවයට පත් වීම මෙතන පෙන්වන්නේ මොකක්ද මෙන්න මේ යථා භූතං කජානාති යථා ආකාරයෙන් දකින්නට පුළුවන් නම් ඒ සිද්ධිය සිදු වෙනවා කියලා එහෙනම් අපි ඉදිරියට බලමු එතන අනිත්‍ය දුක්ඛයි කරණම් ධම්මාති අනර සුතවත් ආර්ය ශ්‍රාවකයාට ඕනෑම ලාභයක් අලාභයක් සැපතක් දුකක් දුක. තවන වර්තමාන මොහොතේ මේ අතින් කෝක හරි ඔබට මොන දෙන්නට වන්නේ එකයි. එහෙම නැත්නම් එතන ගැටීමක් නැතුව ඇති නැති වෙන ස්කන්ධ. ඒ හදන්න දෙයක් නැහැ. ඒ භාවනා කරන්න දෙයක් නැහැ. ඒ ඇති නැති නෝම. නමුත් ඇලුනොත් ගැටුනොත් එතන ඔබට හදන්න දකින්න දෙයක් තියෙනවා. අන්න එතන තමයි යථා භූතං පජානාති නෝනින් දකින්න තෝනේ ඇති වී නැති වෙන දෙයක් ඒ මම කොටගත වෙන හැටි දෙයක් සහ වෙනස් වෙන දෙයක්. එහෙම බලන්න පුළුවන් නම් මොකද පෙන්ලා තියෙන්නේ? තස්ස ලාභෝති චිත්තං න පරිදායති සිත්ති. අන්න එතත ඔහුට ලාභයේදී ඔහුගේ සිත දැවෙන්නේ නැහැ. අලාභයේදී මොකද වෙන්නේ? නැඩගෙන සිටින්නේ නැහැ. ලාභය අලාභය දෙකේදීම ඔහුගේ සිත වැඩගෙන සිටින්නේ නැහැ. සෝ උප්පන්නං ලාභං නාරුජ්ජති. ඒක උපන් ලාභයේදී ලාභය දන්නවා නමුත් ලාභේ ඇලෙන්නේ නැහැ. උප්පන්නං අලාභං ප්‍රතිරුජ්ජති. උපදින අලාභයට ඔහු ප්‍රතිවිරුද්ධ වෙන්නේ නැහැ. බලන්නකො. අපි කියනවා ඕන දෙයක් තියන් කියලා. අන්න ඒක තමයි මේ කාරණා. එහෙම නැත්නම් අපි කතා කරන වචනයක් තියෙනවා සම්බද විවාහාරේ ගීතයකක් මට මතකයි යෝගයදලා තිබුණා වෙච්ච දෙයට මක් කරන්න කියලා. ඔය වචනේ වචනයක් විතරක් නෙමෙයි. වර්තමාන මොහොතේ ඔබට යම් දෙයකට යම් මොහොතකට සිදු මොන දෙන්න සිදු වෙනවා නම් ඊට පස්සේ ඒක කරන්න දෙයක් නැහැ. ඒ දරා ගන්න එක ඇරුණාම, ඒ අල්ලා ගන්න එක වෙන්නේ ඒක ඇරුණාම, ඒ සමග ගැටෙන්නේ නැතුව ඉන්නේ ඒක ඇරුණාම, ඒක ඇලෙන්නේ නැතුව ඉන්නේ ඒන් විඳින්න බාධාවක් නැහැ. විඳීම වෙනම කාරණාවක්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ වේදනා තියෙනවා. ඒ අඹුදෝ ජානන් වහන්සේගේ පව. ඒ නිසා විඳින්න බාධාවක් නැහැ. මේ වේදනාව ඉතින් එහාට ගියාම මේක අල්ලා ගන්න ගියාම වේදනාව මම වෙනවා. සංඥා මම වෙනවා. සංකාරේ මම වෙනවා. විඥානේ මම වෙනවා. ඒ වගේම රූප නැවති ආරම්මණයක් මම වෙනවා. දැන් බලන්නකො මම වෙන්නේ කෙසුළුන් නියදක් නිසා නෙමෙයි. මම වෙන්නේ යමක් අල්ලා ගැනීම නිසා අල්ලා ගන්නේ අනුරුද්ධති ප්‍රතිරුද්ධති යටතේ එක්කෝ ඇලෙන නිසා එක්කෝ ගැටෙන නිසා බලන්න අපි ධර්මදේශනා කීයක මේ දේවල් නිම පැහැදිලි කරලා තියෙනවාද කියලා මොකද බුදුරජාණන් වහන්සේ ඊළඟට පැහැදිලි කරලා දාරන්නේ උපන් ලාභයේ නිමිති කොටගෙන නොඇලෙයි ප්‍රතිවිරුද්ධ නොවේ කවුද ආර්ය ශ්‍රාවකයා උපන් ලාභයෙන් නිමිති කොටගෙන ඇලෙයි ප්‍රතිවිරුද්ධ වෙයි කවුද පුතග්ජනයා ඒකට පුතග්ජනයා මේ දුකින් මිදෙන්නේ නැහැ වත්ත දුක්ඛය කියලා ඔබට කියන්නේ සත්‍යදරා මරණ ශෝකෙන් මිදෙන්නේ නැහැ කවදාවත් එහෙම දකින්න තාක්කල් අර නොයලෙන කෙනාත් මොකද කතා කරන්නේ සෝ ඒවං අනුරෝධ විරෝධ විත්තහීනෝ පරිමුංචති ජාතියා ජරා මරණේන ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපාය ආසසං අන්න අනන්තය කරනවා. බොහෝ මෙසේ අනුරෝධ විරෝධ ඇලීම් සහ විරුද්ධ වීම ප්‍රහීන විප්‍රහීනෝ වලින් ඉවත්ුනන් පස්සේ මොකද වෙනවයි කියලා තියෙන්නේ. පරිමුංචති. ඔහු මිදෙනවා ජාතියෙන්, ජරාවෙන්, ව්‍යාධියෙන්, ශෝකයෙන්, මරණයෙන්. දැන් එතකොට ජාති, ජරා, මරණ, ශෝක නැති නිවන මරණයෙන් එහා පැත්තට දැන් තිබුණේ දැන් මෙතන ඇලෙනවා නම් ඇලීම හේතු කොටම ඔබට ජාති ජරා ව්‍යාධි ශෝක මරණ. ගැටෙනවා නම් ගැටීම හේතු කොටම ඔබට ජාති ජරා ව්‍යාධි ශෝක මරණ. ඇලෙන්නේ නැත්නම් ඔහු ජාති ජරා ව්‍යාධි ශෝක මරණ වලින් මිදිලානේ. එහෙනම් මේක තේරුම් ගන්න මනාව. මේ ජාති ජරා ශෝක මරණ වලින් මිදෙන්නේ මරණයෙන් පස්සේ නෙමෙයි. අපිට උපන් ජීවිතේට ශරීරය අහිමි වෙනවා. ඒක නවත්තන්න කාටවත් ඒවට බිය වෙන පුද්ගලයා තමයි මේ මම මගේ කොට දත්ත පුද්ගලයා. යථා ස්වභාවයට මුණ ගන්න ගත්තාම මේක දැන් ස්කන්ධ පහෙන් පහට උපදින මරණ සිදුවීමක් නිසා පසුව මැරෙන්න ඉතුරු වෙච්ච කෙනෙක් පසුව මැරෙන්න ඉතුරු වෙච්ච ආත්මයක් නැහැ. මරණම්පි දුක්ඛං වෙන්නේ පුතන් යමයාද. නමුත් ස්කන්ධයන්ගේ මරණයට මුණ ගන්න පුද්ගලයාට ඒකට තමයි බුදුන් වහන්සේ වදාළන්නේ අමරණීය උනායි. ඔබ හිතනවාද උන්වහන්ස අමරණීය වුණේ අවුරුදු 80 කියලා. නෑ මම දකිනවා අවුරුදු 35 දී අමරණීය වුණා. ඒ නිසා එතනින් එහාට උන්වහන්සේට අර ස්කන්ධ පහෙන් පහට උපදින ජාති ජරා ව්‍යාධි ශෝක මරණ නැති නිවුණ තැන තමයි වර්තමානයේ තිබුණේ. උන්වහන්සේ මේ පිළිබඳව පැහැදිලි කරන්නේ කොහොමද? බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේ. පුත්‍රසෝ භගවා මොද නිදීම සඳහා තින්නෝසෝ භගවා තරණාය මේ විදිහට පෙන්වන්නේ ඒ භාග්‍යතුන් වහන්සේ නිදි අන් අයට නිදීම පිළිස තරණයකට තියෙන උන්වහන්සේගේ අවුරුදු 80 පරිණිවාණයෙන් පස්සේ නේ 35 පසුව ඒ නිසා අපට මේ සමාජයේ තියෙන වැරදි මතයක් ඛණ්ඩණයකට කරන්න වෙනවා මෙන්න මේ විදිහට වැරදි මතය තමයි බුදුජානන් වහන්සේ වදාළ පරිදි මරණින් මතු තියෙන දෙයක් මේ නිවීම කියන්නේ. අපට ඒක ගේන්න වෙනවා ජීවිතය තුළට. ජීවිතය තුළට විතරක් නෙවෙයි වර්තමාන ස්කන්ධ පංචකය තුළට. ඒ වර්ණ ස්කන්ධ පංචකය තුල රූප වේදනා සංඥා සංකාර විඥාන හටගන්නකොට ඒ මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගන්නවා නම් ඇලෙනවා ගැටෙනවා අහු වත්ත දුක්ෙන් නිදී නැහැ. ඔහු දුක් විඳිනවා. මේ අටලු දහමේ කම්පාවට තමයි දුක් විඳිනවා කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දෙනවා ධාරණෝනේ අටලු දහමේ කම්පා නෝසේක. දරුවන්ට උගන්වනවානේ අපි කම්පා නොවෙන්නේ ඉගෙන ගනිමු කියලා. බුදුරජාණන් වහන්සේ කම්පානෝනේ ලාභේ අලාභේ සැපදුත් සමහ ඇලීමක් ගැටීමක් නැතිද? ඇලීමෙන් ගැටීමෙන් යුක්ත ගුරුවරයාව ශිෂ්‍යයාව කම්පා නොවමු කියලා වචනෙන් පාඩම් කරගත්තට ගැටෙන්න සිදු වෙනකොට කම්පා වෙලා ඉවරයි. අපට ඒ පූර්වාදර්ශයට ගත හැකි බුදුරජාණන් වහන්සේ. නමුත් අපට ඒ බුදු සත්‍යයට පත් වෙන්න නම් සුත්තවා ආර්ය ශ්‍රාවකෙක් කිසිදී එසේ නොගැටී සිටින්ත නොඇලී සිටින්නට අපි හුරු පුරුදු කළ යුතුයි. වර්තමානයේ ඇලීම ගැටීම ඇතිවන විට මම වගේ මගේ කොට ගත්ත පුරුද්ද අතීත කොටස ආපහු නොගෙන ඉන්නට දරන උත්සාහයේදී තමයි මෙන්න මේ භාවනාව කියන දේ ක්‍රියාත්මක වෙන්නේ. නැවත උපසක් සඳහා හේතු අවකාශ නොවෙමි. ඒ දේවල් සේවි යන්නේ කර්මක් සේවීම කියලා කියන්නේ. අපි මේකට තමයි ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය කියලා කියන්නේ. ඒවා රැස් කිරීම සිදු වෙන්නේ මම මගේ මගේ ආත්මකට ගැනීම. සේවීම සිදු වෙන්නේ අර අල්ලා නොගන්නා වූ කාරණාවෙහිදී. මෙන්න මේ කාරණේ බුදුන් වහන්සේ ඉතා මැනවින් මේ සූත්‍රය තුළ පැහැදිලි කරලා තිබෙනවා. අසුතුත් පුද්ගලයා ලාභේ ඇලෙනවා, අලාභේ ඇලෙනවා. ඒ මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගන්නවා. එසේ ගන්න තාක් කල්ක උරු කොතරම් හොඳ කෙනෙක් වුණත්, කොතරම් නරක කෙනෙක් වුණත්, උට ජාති ජරා ව්‍යාධි ශෝක මරණයන්ගෙන් නම් නිවීමක් නැහැ. බුදුන් වහන්සේ වදාළ සියලු සංස්කාරයන්ගේ අනිත්‍යතාවය මේ වර්තමානයේ උපදින අරමුණ තුළ තේරුම් ගැනීම. ලාභේ ඇලෙන්නේ නැත්නම් සාභයත් තියනවා නැති වෙනවා. ඊළඟ රටාවට එන ලාභේ නැතුව යන්නේ නැහැ නිසා. අලාභේ ගැටෙන්නේ නැත්නම් එනම් ඒ ගැටීමත් නැතුව යනවා. ගැටීම නැත්නම් එතන එනම් අප්‍රතිවිරුද්ධ වීමක් ඇතිවන්නේ. එතකොට එතන පවතිනවා නේනවා කියන්නේ මේ ඇලීම ගැටීම තියෙන එක තමයි දුකේ කියලා කියන්නේ. ඇලීම ගැටීම නැති එක තමයි නිවීම කියලා කියන්නේ. බලන්නකෝ අපිට මේ ලෝකේ ඇලෙන්න ගැටෙන්න දහසක් නැත්නම් කෝටි සංඛ්‍යාත ප්‍රශ්න තියෙනවා. අපි මේ කෝටි සංඛ්‍යාත ප්‍රශ්නත් එක්කලා ඇලෙමින් ගැටෙමින් නැරිලා දකින නිවනක් හරි අනාගත නිවනක් හරි හොයනවා. එහෙනම් මේ අපේ බෞද්ධ පින්තුන්ට අපට මේ සියන සියලු දහසක් ප්‍රශ්නවලදී ඒවා ඒවායින් නිවීම සඳහා ඔබ දන්නා පරිදි ඔබට ධනෙ යොදා ගන්න පුළුවනි, පැකියාව යොදා ගන්න පුළුවනි, වෛද්‍ය පහසුකම් යොදා ගන්න පුළුවනි, උගස්කම යොදා ගන්න පුළුවනි, යම් මට්ටමකට යම් ප්‍රශ්නවලට විසඳුමක් ලබා ගන්නත් පුළුවනි. බුදුරජාණන් වහන්සේගේ සත්‍යයට අනුව නම් ඒ මුළු ප්‍රශ්න සංඛ්‍යාවෙන් දාපේන එකයි. මේ එකදු පහසුකමකින්වත් විසඳාගත නොහැකි මේ මානසික ගැටලුව ඇලීමේ සහ ගැටීමේ මේ විසඳා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ අනිත්‍ය නැමැති ධර්මයේ ලෝට හඳුන්වා දුන්නා. අල්ලා නොගැනීමෙන් සිදුවෙන දේ අල්ලා නොනුවණින් දකින දේ අල්ලා නොගැනීමෙන් සිදුවෙන දේට කියනවා අනිත්‍ය. දැන් මේකට මොකද වෙන්නේ? එසේ බලනවා නම් පුනර්භවයේ සඳහා හේතු ඉතුරු වීම නැතර වෙනවා. අනිත්‍ය වෙනවා කියන්නේ ඉතුරු වෙන්නේ නැති වෙනවා. බලන්න මේ අනිත්‍ය කියලා කියන්නේ කෙසුලොම් නිදත්තල බලන්න ඕන කාරණයක් නෙමෙයි. එහෙමනම් අපේ ලෝභ දේශ මොහයන් සෙවමින් අපට පැනසීම දෙනක් දීම සඳහා භාවිතා කළ හැකි එකම ධර්මතාවය අනිත්‍ය කියලා කියන්නේ. ඔබේ හදවත තුළ ඔබ වර්තමානයේ දකින අරමුණ තුළ මේක සිදු වෙනවා. අන්න සිත පිරිසුදු වෙන එකම මඟ මේකට සමත කියන්නේ මේකට දෙලින්ම විදර්ශනාව කියලා කියනවා. තේරුම් ගත්තාම ඔබ හැම දෙනාට බලන්නකෝ එහෙනම් මේ අපට අපේ සිත් පිරිසුදු කර ගැනීම සඳහා නෙවෙයි දානිත්‍ය භාවිතා කරන්න තියෙන්නේ. කෙස ගැන ලොම් ගැන දේවල් ගැන අනිත්‍ය ගැන කතා කරගෙන ඉන්නේ තියෙන්නේ. මේ අනිත්‍යතාවය භාවිතා කරන්නේ නම් ඔබ යන්නේ කොහාටද? මේ උන සනසන සනස් කරා. බලන්නකෝ ඒකට බුදුරජාණන් වහන්සේ වැටපොට තනවා තියෙනවාද කියලා. ස්ත්‍රීන් සඳහා පමණයි, පුරුෂයන් සඳහා පමණයි, ශ්‍රවිද්දන් සඳහා පමණයි. එහෙම නෙමෙයි. අනේ පොඩි පැනවීමක් තියෙනවා. අසුත අපතුත් යන අසුත ආර්ය ශාවකෝ. ඔබ අසුත අසුත යන භාවයේ නම් ඉන්නේ. ඔබට මේ වත්ත දුකෙන් මිදීමක් නැහැ. මොකද ඔබ ඇලින් ගැටින් තමයි මම හදාගෙන මමයි මේ ගමනය. සුතත් ආර්ය ශාවකෙක් වෙනකොට තේරෙනවා මේ දුක් සියල්ලට හේතුව මේ ඇලින් ගැටින් නිසා හදා ගන්නා වූ මම නෙවෙයි කියලා. එහෙනම් එතනදී ඔබට සිදුවෙන්නේ මොකද්ද? සත්‍ය දුකින් නිවීම සිදු වෙනවා නැත්නම් ඔබේ ලෝභය දේශය මොහය එමත් නැත්නම් ලෝභය දේශය මොහය නැමති විස්මුණු තුනක් තුල සැඟවී සිටිනා වූ ඔබේ මම නැති මනති මුලාව දුර වෙන්න පටන් ගන්නවා. මෙන්න මේයි භාවනාව කියන්නේ. මෙසේ දැකීමයි භාවනාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළා. අපි තවත් පොඩ්ඩක් බලමු මේ පිළිබඳ කතා කරගන්න. අයං කෝ වික්ඛේ විශේෂෝ අයං අදි අභිප්‍රයාසෝ ඉදං නානාකරණං සුතවතෝ අරිය ශාවකස්සා සුත්‍රා පුතුම් ජනෝති. අන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දානවා මහණෙනි මෙන්න මේකයි. සුතවත් අරිය ශාවකයාට සහ අසුතවත් පුතුම් ජනයාට ලාභය අලාභය සැප දුක මුන්දාට සංසාරවලට මුහුණ දෙන්න සිදු වීමේදී තියෙන විශේෂත්වය. සුතවත් අසුතවත් පුතුම් ජනයා ඒ ඇලිලා ගැටිලා ජාති ජරා ව්‍යාධි ශෝක මරණ සමග දුක් විඳිනවා. සුතවත් අරිය ශාවකයා ඒ ඇලීම් ගැටීම් ඇති කරගන්න නැතුව ජාති ජරා ව්‍යාධි ශෝක මරණ දෙකෙන් මිදෙනවා. මේ ලෝක ධම්ම සූත්‍රය තේරුම් ගැනීමම ප්‍රමාණවත් වෙන්නේ නැද්ද ඔබට? මේ කාරණාව තේරුම් ගන්න. මේ පිළිවෙල බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු ඒ ගාථා දෙක අපි අතපු අරගෙන තව ටිකක් කතා කරලා මේක තේරුම් ගන්න බලමු. ඉස්සරල මම එකක් කතා කළා. ලාභෝ අලාභෝ ආයසෝ යතෝච බින්දාප සංසාරු කාන්තිකා. ඒතේ අනිච්ඡා මන දේශ ධම්මා අසස්සතෝ විතරණාව ධම්මා. මේ ධර්මතාවට මිනිසුන් හැමෝෙදී ඇති වෙන නැති වෙන සාස්වත නෑ, සත්‍ය නෑ, නිත්‍ය නෑ, සදාකාලික නෑ අසස්සතෝ කියන්නේ ඒකයි. විපරිණාම ධම්මෝ නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒ නිරන්තරයෙන් වෙනස් වීමට ඉඩදීම නොයිද අපේ සැනසීමේ මඟ? අපේ සිතේ හට ගන්නවා කියන වෙනස් වෙන දෙයක් නැස්සන දෙයක්. අපි මොකද කරන්නේ? අපි මේ ස්වභාවිකත්වයට පටහැන වීමක් නේද කරලා තියෙන්නේ වෙනස් වෙන්න නොදී අල්ලා ගැනීම. දැන් ඔබට කල්යාණ මිත්‍රෙකුගේ ආශ්‍රය. නැතුම් කල්යාණ මිත්‍රගේ ආශ්‍රය. එහෙනම් ඔබට අනාගත බුදුවරයාගේ ආශ්‍රයෙන් උනත් දැනගන්න ඕන මෙන්න මේ ටික විතරයි අල්ලා ගැනීම කරනවා. ඒක තේරුම් ගන්නට ඔබට අර ප්‍රඥාව තියෙනවා නම් ඔබ ඒක කරන්න ඕන. ප්‍රඥාව නැත්නම් විනාදමක් කරගෙන අර අවුරුදු 120 බම්මන්ත කිව්වා වගේ පරලෝක ජීවිතය හපත් කරගන්න. නමුත් කියනවා නම් ඔබ සොයාන ආවේ මේ තැනයි. ඔබ සොයාන ආවේ මේ ආශ්‍රයයි. ඔබ ධර්මයේ සොයාන ආව කියන්නේ අන්නේ ඒකයි. ඒ නිසා මනවින් පැහැදිලි කළ ආ වූ බුදුරජාණන් වහන්සේගේ මේ දහම තේරුම් අරගෙන ඒ අනුව චිත්තමින් අපේ සැනසීම අපි උදා කරගන්නේ නම් ඒ තමයි මෙලෝ වශයෙන් ඔබට බෞද්ධෙක් වශයෙන් කළ හැකි උතුම්ම බුද්ධ පූජාව. ඒක කියනවා ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිළිගනවයි කියලා. එහෙනම් බලන්න ආමිෂ පූජාවන් බුදුන් පිළිවීම තුළ ඉන්න පුතක් ජනේ. මම තමයි මේ සැප විපාක බලාපොරොත්තු වෙන්නේ කරන්නේ. ඔබට සැප විපාක හම්බ වෙයි. හැබැයි වට දුක්ෙන් මිදීම නැහැ. ඔබ නිරන්තරයෙන් ඒ දුක් සමුදින්න වෙනවා. දැන් අර අපින් ප්‍රශ්න අහන අයගේ ප්‍රශ්න වලට උත්තරේ හරි නේද? පුබුතඥාන භාවය තුළ ඉඳගෙන යහපත් දේවල් කරන මට මේ නිසා සියලු කම්පා නැතුව ඉන්න වෙන්න ඕන. අර ධාම කම්පාව ලැබෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් ඔහු වේවයි කැලිනවා ගැටෙනවා ඒ නිසා වලට කවදාවත් දුකින් නිවීමක් නැහැ. බුදුරජාණන් වහන්සේ කියද වැරද? ධර්මයේද වැරද? ඔබ ඒ වටහා ගත්තේ නැති කියලා. ඒ නිසා ඔබ කල්පනා කරන්නේ පාස් කරදර ඉවර වෙලා බණහන් යන්න ඕනේ කියලා. ඒ අපේ සමාජයේ සමහර අය හිතන දෙයක් තමයි. කරදර තව ටිකක් ඉවර වුණාම බනහන්නේ. කරදර ඔබ හදාගත්තේ දැක්නේ වැරද නිසා. ගණෙන් කියලා දෙන්නේ කරදර හැදිලා තියෙන ආකාරය. ධර්මයේ තේරුම් ගත්තාම කරදර වලින් නිදහස් වෙන හැරුණාම කරදර වලින් නිදහස් වෙන පැය බණක් අහන්නේ නැන්නේ මොකද? කරදර ඉවරයි නේ. කවදාවත් පුදුන් පුද්දලගේ කරදර එහෙම ඉවර වෙන්නේ නැහැ දැක්මකින් තොරව. කරදර කියන්නේ ලෝකේ තියෙන දේවල් නෙවෙයි. කරදර බවට පත් කරගත්තේ ඔබ. ඒ තේරුම් ගත්තාම ඔබේ සිතින් මේම දෙනකොට අටලෝ දහමම ඔබට කරදරයක් වන්නේ. ඔබට දරා ගැනීමේ ශක්තිය ඇති වෙනවා. බුදුන් වහන්සේට අර අටලෝ දහමට අයිති කාරණා මුහුණ දෙන්න සිදු වන ආකාරය ගැන කල්පනා කරන්න අපට ඒක පැහැදිලි කරන්න කාලයක් නැති නිසා උන්වහන්සේටත් ඒ සිදුවීමට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ උන්වහන්සේම කල්ලි සිටියේ අන්න අනිච්චෝ දුක්ඛෝ විපරිණාම ධම්මෝ. ඒකක්වත් උන්වහන්සේ මමකට මගේකට ගත්තේ නැහැ. ඇති වෙන දේ නැති වෙන්න ඒ වගේම මමකට නොගන්න වෙනස් වෙන දේවල් වශයෙන් පිළිගත් දැන දෙහිත්‍ය අයිසා නම් මෙසේදී වේගෙන් යන වාහනයක ජනෙල් කවුලුවකින් ඔබ පිටක බලා සිටියේදී ඔබට මුණ ගැසෙන සියලුම දේවල් වේගෙන් පිටපස්සට ඇදී යනවා පේනවා. අල්ලන්න බෑනේ දෙකක්. අන්නේවද මේ වර්තමාන ස්කන්ධයන්ගේ ස්වභාවය එසේ නේද? අල්ලා ගන්න නැත්නම් වේගයෙන් නැති වෙනවා නැති වෙනවා. අල්ලා ගත්තහම තමයි අපිට මේ කරදරේ විඳින්න සිද්ධ වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ විපරිණාම ධර්මයන් තේරුම් ගත්තාම මේ පුද්ගලයන් තුළ තියෙනා වූ ස්වභාවය පිළිබඳව තවත් මනාව පැහැදිලි කිරීමක් කරන්න ලබනවා. ඒතේච නප්පා සතිමා සුමේදෝ අරෙක්කති විපරිණාම ධම්ම. චිත්තස්ස ධම්මා න මතෙන්ත චිත්තං මතෙන්ති චිත්තං අනිත්‍යතෝ නෝ පටිඝාතමේති. එන්න ස්වභාවිකත්වයේ පෙන්නවා. ඒ ඇති වෙන නැති වෙන බවට සතිමත් වෙන්න පුළුවන් පුද්ගලයා ගාව තියෙනවට කියනවා සුන්දර වූ ප්‍රඥාව කියලා. එම පෙරළෙන දහම් දැක ඒ ඇති වෙන නැති වෙන පෙරළෙන දහම් ඔබට හටගත්තාම සත්‍වේක්ෂා. මෙන්න මේක තමයි මා දකින සත්‍වේක්ෂාව. නෝනින් දකිනවා. ඒවම් අල්ලගත්තත් මම මගේ මගේ ආත්මය. අල්ලගත් නැත්නම් ඒවට කියන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ. ඒක තමයි සත්‍වේක්ෂාව. ඉතින් සත්‍වේක්ෂා කිරීම තුළින් මොකද වෙන්නේ? ඉෂ්ට ධර්මයන්ගෙන් ඔහුගේ සිත මැඩපවත්වන්නේ නැහැ. අනිත් ධර්මයන්ගේ සිත ගැටෙන්නේ නැහැ. දැන් මේ ලෝකේ පවතින්නේ ඉෂ්ට ධර්ම සහ අනිෂ්ට ධර්ම විතරයි. ඉෂ්ට ධර්ම තමයි ලාභ කියන පැත්තේ හතර, අනිෂ්ට ධර්ම තමයි අලාභ කියන පැත්තේ හතර. මේ හතර හතර ගන්නවා. එතකොට හතරකට ඇලෙනවා, හතරකට ගැටෙනවා. සතිමත් නැති පුද්ගලයා. දැන් සතිමත් වෙන්න ඕනේ ඇතෙන්න. එහෙනම් මේ සතිමත් වීම තුළ මොකද වෙන්නේ? ලෝකස් ස්වභාවය සිද්ධ වෙනවා. ඔබට ඒ නිසා ඇලීමක් ගැටීමක් නැහැ. දැන් ඇලීමක් ගැටීමක් නැත්නම් ඔබ එතන නිවිලාද ඉන්නේ නැද්ද? කල්පනා කරලා බලන්න. මෙන්න මේ මාර්ගයේ යමෙක් දැන් මේ කියන தത്വෙට එන්නට පළමුව තවත් ධර්මදේශනාවක අපි ආයත හැදලි කරන්නම්. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාර්ථ කියන සංයෝජන බැමෙ තුන ධර්ම ශ්‍රවණයෙන් Taman විසින් සිඳලාන්නට ඕන. දැන් ඔබට තියෙන්නේ කාමරාග ව්‍යාපාද වර්තමානයේ මොහොතේ ජීවත් වීමේදී ඇතෙන් කණෙන් නාසෙන් ගන්න අරමුණු වී ඇතැම් විට ඉදීම ඒවා. ඇතැම් විට ඒවා නිකම්ම අර වාවේගෙන් වාහනය යනකොට පිටපස්සට යනවා වගේ ආවි. ඒක හදන්න දෙයක් නෑ. ආර්ය අෂ්ටායක මාර්ගයේ නැත්තම් දස සංයෝජන දැනිවල ඊළඟට පෙන්වන්නේ කාමරාග ව්‍යාපාද තුනී කිරීම සහ කාමරාග ව්‍යාපාද විනාශ කිරීම නේ. මෙන්න මේ කාමරාග ව්‍යාපාද කියලා කියන්නේ කාමරාග කියන්නේ ඇලීම, ව්‍යාපාද කියන්නේ ගැටීම. මේ අප්‍රෝධාම දෙකම යොදාගෙන බලන්න. දැන් විනාශ කරනවා කියන්නේ කාමරාග උපදින වෙලාවට ඒවා අල්ලගන්නේ නැතුව නැති වෙනවා. ව්‍යාපාද උපදින වෙලාවට ඇලීම උපදින වෙලාවට අල්ලගන්නේ නැතුව ඉඳ ගැටීම උපදින වෙලාවට ගැටීම නැතුව යන්න නොනින් උත්සාහ කරනවා. එසේ කරන්නේ නම් නොයේ දේවත් නිවන්නේ. සංයෝජනෙම කඩාගෙන ගමනේදී පෙන්නවානේ කාමරාග ව්‍යාපාද තුනී කිරීම, කාමරාග ව්‍යාපාද විනාශ වීම කියලා. එහෙනම් විනාශ වෙන තැන ඉන්නේ කල්පිය. මේකට දිනන හරි ලස්සන වචනයක් බුදුරජාණන් වහන්සේගේ අනුපුබ්බේන ආසවානං කයම් පාපෙන්ති. අනුපුබ්බේන කුංචියකේන ලකුවේ දක්කා ක්‍රමක්‍රමින් නිවන කියේ. Tamange sigiye tahuwenne kudamade. Kudamade hadaganta. උදාම දේ හදාන යනකොට යනකොට තමයි අනිත් ලොකු දේවලුත් අහුවෙන්නේ ඉන්නේ කියන දේවල් බලන්න. අපට අප විසින් හදාගත්තා වූ දුක් නැති ඉර කුඩෙන් නිවීම සඳහා බුදුරජාණන් වහන්සේ මනවින් ධමයක් දේශනා කරලා තියෙනවා නේද? මේක රෝග ධර්මතාවයක එසේනම් යලිත්තතාවක් හෝ යලිද්දසවතාවක් හෝ එම ධර්මවල ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීම කළ ඔබ විසින් හදා ගන්නා වූ දුක් නැවති සිරකෝගෙන් නිවීමට මේ අසස්තෝ විපරිණාම ධම්මෝති. එමත් නැත්නම් ය අනුරුද්ධති න පටිවිරුද්ධති. ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන්, ගැටෙන්නේ නැතුව ඉන්නට පුළුවන්, ඇති වුණ දේ නැති වෙන බව තේරුම් ගන්නට පුළුවන්. අල්ලා ගන්න නැතුව ඉන්නට පුළුවන් ආකාරය හුරු කර ගන්නට ඔබ හැම දිනාට සවන් දුන් හැම දිනාටම මේ ධර්මානුශාසනාව ඉවහල් වේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් අදද අපට නියමිත කාලය අවසන් වේගෙන යන බැවින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරන්න කල්පනා කරන ලබනවා. සෑම දෙනාටම පෙරවන් සරණයි.